සලෝ සලෝ නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්වේ මරණං අහංච. නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වීමට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං තේ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං තේ සංඝං සරණං ගච්ඡාමි. තතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි. තතියං තේ ධම්මං සරණං ගච්ඡාමි. තතියං තේ සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත ශ්‍රීනුතුනි, ස්වාමීන් වහන්සේ, ඒ වගේම තිලකරත්න මෑණියනුත් අද දින මේ විහාරස්ථානයට ඉමහත් ශ්‍රද්ධාවෙන් පැමිණලා මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ විශේෂ ආශිර්වාදාත්මක පින්කමක්. ස්වාමීන් වහන්සේටත්, ගාමිණී මහත්මයාටත්, පවුලේ හැම දෙනාටමත් ආශිර්වාද පිණිස සිදු කෙරෙන බුද්ධ පූජාමය පින්කමයි, බෝධි පූජාමය ආශිර්වාදාත්මක පින්කමයි මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. අපේ ජීවිතවල එළඹෙන යම් යම් කනගාටුදායක අවස්ථාවන් වලදී, අපලෝපන්දර අවස්ථාවන් වලදී විශේෂයෙන්ම අපි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගන්නවා. එහෙදී සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරලා අපේ හිතේ කුසලය දිනු කර ගැනීමයි සිදු කරන්නේ. ධර්ම රත්නයේ සදාම් ගුණ සිහිපත් කරලා අපේ හිතේ කුසල චේතනා දිනු කර ගන්නවා අපි. සංඝ රත්නයේහි සංඝ ගුණ සිහිපත් කරලා අපේ හිතේ කුසලය දිනු කර ගන්නවා. ඒ වගේම පංචශීලයේ සමාදන් වෙලා මෛත්‍රී භාවනාව කළා, අනිත්‍ය සංඥා වඩලා, මේ වගේ දේවල් වලින් අපේ සිත ඉහළටම කුසලයේ දිනු කර ගැනීමයි මෙවැනි අවස්ථාවකදී සිදු කරන්නේ. විශේෂයෙන්ම අපි එදිනෙදා ජීවිතවලදී නොඑක ආකාරයෙන් පින්කම් කරනවා. දැන් මේ පින්තුනොත් ජීවිත කාලයේ මුළුල්ලෙහිදීම විශේෂයෙන් දානමය පින්කම් සිදු කළා තියෙනවා. දානමය පින්කම් වලිනුත් අපේ ජීවිතයට ආශිර්වාද ලැබෙනවා. දානයට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියට අපි බුදු දම සංඝ කියන තෙරුවනේ සරණ යනවා නම් එහි ආනිසංසීටත් වඩා වැඩි කියලා. අනිත් පැත්තට අපි නිතර පංචශීලයේ සමාදන් වෙනවා නම් එහි ආනිසංස තවත් වැඩි. යම් කෙනෙක් නිතර සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියන ප්‍රාර්ථනාවෙන් නිතර මෛත්‍රී වඩනවා නම් තමන්ගේ කුසලයේ ඉහළටම දිනු කරගන්න තියෙන අවස්ථාවක් තමයි මෙත් වැඩීම කියලා. ඊළඟට බුදුහාමුදුරේ දේශනා කරන යම් කෙනෙක් ස්වල්ප මොහොතක් හරි අනිත්‍ය සංඥා වඩනවා නම් තමන්ගේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් නැත්නම් තමන්ගේ සිත අනිත්‍යයි, තමන්ගේ මේ කය අනිත්‍යයි ආදී වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ ආකාරයෙන් අපි ඇති කරගන්නා වූ කුසලය වඩාත්ම ප්‍රබල කුසලයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙන්න මේ ආකාරයට අපේ සිතේ කුසලය අපි දිනු කරගත්තොත් අපේ හිත හුඟක් ඉහලින් පිරිසිදු කරගත්තොත් අපේ හිතට එන ලෝභ, ద్వේෂ, මෝහ යටපත් කරගෙන පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව කියන මේ කුසල චේතනා ඉහලින්ම දිනු කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක තමයි අපට අපේ ජීවිතය සාර්ථක කරගන්න තියෙන උසස්ම ක්‍රමය කියලා. ඉතින් අද අප මේ බෝධි පූජාවේ පින්කමිනුත් බලාපොරොත්තු වන්නේ අපේ සිතේ කුසලය ඉහළටම දිනු කරගන්නටයි. විශේෂයෙන්ම මේ පිනතුන් ජීවිත කාලයේ පුරා සිදු කරපු දානමය පින්කම් හොඳට මතක් කරගන්න. තමන්ගේ දරුවන්ට, ඥාතීන්ට ඔබ හොඳට සැලකුවා. ඒ වගේම තමන් සිදු කරන වෘත්තීය කටයුතු වලදී ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අවස්ථාවකදී ඔබ හැමදාම කරන්නේ මහා ලොකු පින්කමක්. ඒ දරුවන්ට ශිල්ප දානය දෙන එක මහා ලොකු පින්කමක්. ඔබ ඇතැම් විට ඒ ගැන සිහිපත් නොකළත් ඔබ වෘත්තියක් විදිහට ඒක කළත් ඔබ දිනපතාම කරන්නේ මහා පින්කමක්. දිනපතාම ඔබ උදෑසන අවදි වෙලා යන්නේ හරියට ශිල්ප දන් දෙන ශිල්ප දන්සලකට ඔබ යන්නේ කියලා හිතන්න. ඉතින් ඒ දිනපතාම ඔබ පින්කම් කරන්නේ ඔබේ ඒ දරුවන්ට ශිල්ප දානය දීලා නුවණස පහදලා ඒ දරුවන්ට මේ ලෝකය පෙන්වා දීමට, ඒ දරුවන්ගේ බුද්ධිය දියුණු කරලීමට ඔබ දිනපතා උදව් කරනවා. ඔබ දිනපතා මේ දරුවන්ට පිහිට වෙනවා කියන කාරණය මතක් කරගන්න. ඉතින් දිනපතාම ඔබ සිදු කරන හැම කටයුත්තකදීම ඒ දරුවන් වෙනුවෙන්, අධ්‍යාපන කටයුතු වෙනුවෙන්, ඒ තමන්ගේ පාසල්වල කටයුතු කරනකොට නිතරම කල්පනා කරන්න මා මේ කරන්නේ රැකියාවක් නෙවෙයි, ලොකු පින්කමක්. ශිල්ප දන් දෙන පින්කමකුයි මා කරන්නේ කියලා නිතරම හිතන්න. පාසලේ වැඩ කරන වෙලාවෙදී විතරක් නෙවෙයි, තමන් ගමන් බිමන් කරන වෙලාවෙදී තමන් හිතන්න තමන් මේ වගේ ලොකු පින්කමක් කරන කෙනෙක් කියලා නිතරම සිහිපත් කරගන්න. ඉතින් එහෙම සිහි කරන මොහොතක් පාසාම තමන්ගේ හිතේ කුසලයේ දිනු වෙනවා. තමන්ගේ හිතට බාහිර දේවල් සිහිපත් වෙලා හිතට දුක කනගාටු වෙන්න තියෙන අවස්ථා හුඟක් යටපත් වෙලා ගිහිල්ලා තමන්ගේ කුසලයේ ශක්තිමත් වෙනවා. ඒ වගේම ඔබ ජීවිත කාලයේ මුළුල්ලෙහි තමන්ගේ ඥාතීන්ට හොඳට සලකලා තියෙනවා. ඒ තමන්ගේ ඥාතී, තමන්ගේ සහෝදරියගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ දරුවන්ටම වගේ සැලකුවා. ඒ ගැන ඔබ හුඟක් හිතලා සතුටටපත් වෙන්න. විශේෂයෙන්ම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාගේ දියුණුව වෙනුවෙන් මේ ස්ථාන දිගට ගෙන යන්නට ඔබේ ජීවිතෙන් ලොකු මෙහෙවරක් වෙලා තියෙනවා, ලොකු සේවයක් කරලා තියෙනවා. අන්න ඒ ගැනත් නිතරම හිතන්න. මගේ ශක්තියත් එකතු කරලයි මේ ස්වාමින් වහන්සේලා මේ පන්සල් ලස්සනට ගෙන යන්නේ, මේ පින්කම් සිදු කරන්නේ කියලා කල්පනා කරන්න. දිනපතාම ස්වාමින් වහන්සේලා මලක් පහනක් ඒ බුදුහාඳුරු වෙනුවෙන් පූජා කළත් ඔබත් එහි කොටස් කරුවෙක් කියලා දිනපතා මේ ගැන හිතන්න ඔබට එහි පින ලැබෙනවා. ඒ වගේම මේ පින්කම් කරන අතරේදී ඔබ රැක්හා වූ පංචශීල, ඒ වගේම පොහොය දවස්වලදී රැකපු සීලයන් ගැන හොඳට සිහිපත් කරන්න. ඒ හැම දෙයකින්ම තමන්ගේ ජීවිතයට ශක්තිය ලබා ගන්න. ශ්‍රී ලංකාව ඇතුළු ඒ බෞද්ධ රටවලට ඔබ ගිහිල්ලා විශේෂයෙන් ඉන්දියාව, දඹදිව වැනි තැන්වල ගිහිල්ලා වන්දනාමාන කරලා තියෙනවා. බෞද්ධ සිද්ධස්ථාන, පූජා ස්ථාන වැඳ පුදාගෙන කුසල් සිදු කරලා තියෙනවා. දඹදිව බුද්ධගයාව, ජයශ්‍රී මහා බෝධි ආදී තැන් හොඳට සිහිපත් කරගන්න. ඒ තැන්වලට තමන් දැන් ගිහිල්ලා පින්කම් කරන වගේම කියලා හිතලා හිතේ කුසලයේ දිනු කරගන්න. තමන්ගේ නිවසට ස්වාමින් වහන්සේලා වැඩමවලා නිරතුරුව ඔබ දාන ආදී පින්දහම් සිදු කරලා තියෙනවා. තමන්ගේ ගියේ පුරාම ස්වාමින් වහන්සේලා වැඩමවලා ඉතාම ගෞරවයෙන් තමගේ ඥාතීන් දරුවන් ස්වාමි පුරුෂයා සමග කළා වූ ඒ අනේක විද දානමය පින්කම් හොඳට මේ වෙලාවේ මතක් කරගන්න. ඒ සියලුම ශක්තිය තමගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා, ආලෝකයක් වේවා කියලා කල්පනා කරන්න. ඉතින් එහෙම කල්පනා කරන ගමන් මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලා සමග ඔබ මේ සම්බුද්ධ පූජා පවත්වලා ආශිර්වාද සලසා ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේ උදෑසන බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් කියලා හිතලා ඔබේ දෑතින් කළා වූ මේ ගිලම්පස පූජාව ගැන ඔබ හිතන්න, පැම් පූජාව ගැන හිතන්න, මේ සියලුම දේවල් ඔබ පූජා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේ උදෑසන ජයශ්‍රී මහා බෝධියේ වජ්‍රාසනයේ මත වැඩ සිටින බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ය ඔබ මේ සියලු පූජාවන් කරන්නේ කියලා කල්පනා කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවේදී උන්වහන්සේ පිට දුන්නු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් ය ඔබ මේ පහන් පත්තු කළා, මල් පූජා කරලා, ඒ වගේම සුවඳ දුන් පූජා කරලා මේ සියලු ආශිර්වාදයන් ලබා ගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස කියලා කල්පනා කරලා හිතේ කුසලයේ දිනු කරගන්න. එහෙම කල්පනා කරන ගමන් මේ අවස්ථාවේදී මේ සූදානම් කරා වූ මල් පහන් ගිලන්පස ඒ වගේම පිරිසිදු මේ ප්‍රණීත වූ පූජාවන් මේ සියල්ලක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසාත්, උන්වහන්සේ පිට දුන්නා වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අද විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන ශාමෙන් මානගේ මහත්මියටත්, ඒ වගේම ගාමිණී මානගේ මහත්මාටත්, මේ ආදරණීය තිලකරත්න මෑණියන්, තමන්ගේ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත සාන්තිය යහපත උදා වේවා. ජීවිතේ ලැබිලා තියෙන සියලු දුක් කරදර කම්කටොළු බාධක දුරු වී තමන් බලාපොරොත්තු ආකාරයට ඊටාම දැහැමිව තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මේ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා පූජා කරමු. සම්පූරිතා පමිසපාර මිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝල ජාලං තේනේව ලන්ද අරහං අරහෝ තිනාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්ත්වා. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්බුද්දංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්බුද්දංස. ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවි අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සාන් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතං පංචම් පන්නාච යේ බුද්ද අහං වන්දාමි සම්බදා නන්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සංච වංජේන හෝතු මේ ජය මංගලං සක්කාතෝ භගවතා ධම්මෝ සන්දෙල්ලේකෝ අකාලිකෝ ඒහි පන්සික් ඕපනයිකෝ පංචන්තං වේදේ සම්බු විඤ්ඤෝ හේතේ ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතං පංචම් පන්නාච යේ ධම්මා අහං වන්දාමි සම්බදා නන්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සංච වංජේන හෝතු මේ ජය මංගලං සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචේ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංග ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනෙයෝ පාවුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතං පංචම් පන්නාච යේ සංඝා අහං වන්දාමි සම්බදා නන්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සංච වංජේන හෝතු මේ ජය මංගලං වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධිං බුන්දරූප සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේත බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතං අහං තිතේ නමස්සාම බෝධි රාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං ဒුතියං ච අනිම්මිසං තතියං චංකමනං සෙන් චතුන්තං රතනාගරං පංච මන්නජ පාලංච මුචලින් දේන ඡට්ඨ සන්තමං රාජායත වන්දේ තං මුනි සේවිතං ඝනසාරං පදින්තේන දීපේන තමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේත ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දන් සිරිපාද සරෝරුහේ පෝජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං පොම්පන් මිලායාති යතායිදං කායෝ තථායාති විනාශභාවං අදේවාසේතුනෝ බන්තේ පානියං නුපනාමිත අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයං ඉමං අනුකම්පන්නු පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම් සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි, මේ වෙලාවේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී බුදුගුණ සිහිපත් කරලා ඒ අරහන් ආදී බුදුගුණ වල බලයෙන් ලෝවැසි සීළු සත්වෝ සුවපත් වෙත්වා කියලා අපි බුදුගුණ මෛත්‍රී භාවනාව වැඩිමිටයි සූදානම් වන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න, ඔබ ඇතුළු මේ ලෝව සිටින හැම දෙනාටම මේ සිත පතුරවන අවස්ථාව කියලා. තමන්ට, ඒ වගේම තමන්ගේ දරුවන්ට, අම්මට, ඥාතීන්ට, තමන්ගේ අසල්වැසියන්ට, තමන්ගේ පාසලේ ඉගෙන ගන්න දරුවන්ට, ඒ පාසලේ සේවය කරන අය, මේ හැමදෙනාම තමන්ගේම දරුවන්සේ හිතලා ඒ හැමදෙනාම සුවපත් වෙත්වා, ඒ හැමදෙනාම තමන්ගේ ජීවිත සාර්ථක කරගනිත්වා, ඒ හැමදෙනාට මෙලිමිලා තියෙන සියලු රෝග බය ආදිය දුරු වෙලා සිත සාන්තිය යහපත උදා වේවා. මම මගේ ජීවිතයේ සාර්ථකත්වයේ බලාපොරොත්තු වෙන වගේම මගෙන් ඉගෙන ගන්න දරුවන් ජීවිතයේ සාර්ථකත්වයේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දරුවන්ට ශිල්ප ලබා දෙන ගුරුවරු ගුරුවරියන් එය ජීවිතයේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැමදෙනාම සුවපත් වේවා. ඒ වගේම තමන්ගේ සේවා ස්ථාන රැකිරක්ෂා කරන, ඒ සුද්ධ පවිත්‍ර කරන අය ඇතුළු ඒ හැමදෙනාම සුවපත් වෙත්වා. ඒ හැමදෙනාම මං වගේම සාර්ථක වෙලා ඒ හැමදෙනාම නිදුක්ව නිරෝගීව තමන්ගේ ජීවිත සඵල කර ගනිත්වා. සාර්ථක කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැම දෙනාටම මෙත් වඩමු. භගවතු අරහං බුද්ද ගුණසේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ සන්තං භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණසේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ සන්තං භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ද ගුණසේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භගවතු සුගත බුද්ද ගුණසේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ සන්තං භගවතු ලෝකවිදු බුද්ද ගුණසේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ සන්තං භගවතු අනුත්තර පුරිස ධම්මසාරති බුද්ද ගුණසේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ද ගුණසේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භගවතු බුද්ද බුද්ද ගුණසේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ සන්තං භගවතු භගවා බුද්ද ගුණසේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භගවතු අනන්ත බුද්ද ගුණසේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තන්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තන්තා බුදුරජාණන් වහන්සේගේ අරහං බුදුගුණ තේජසින් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න බුද්ධගුණ තේජසින් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ සුගත බුදුගුණ තේජසින් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු බුදුගුණ තේජසින් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරති බුදුගුණ බෙලෙන් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනුස්සානං බුදුගුණ තේජසින් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බුදුගුණ තේජසින් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ භගවා බුදුගුණ තේජසින් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත බුදුගුණ තේජසින් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මගේ ඥාතීන් දරුවන් පාසලේ ගෙන ගන්න දූ දරුවන් ගුරුවරුන් සේවකයන් මේ හැම දෙනාම මගේම දරුවන් සේ සලකා මායේ හැමට මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දෙනාගේම දියුණුව මගේම දියුණුව සේ මා සලකනවා. ඒ හැම දෙනාටම එන දුක් හරදර මට මෙලවෙන දුක් හරදර සේ සලකා මා මේ ඒ යට පිහිට වෙනවා. මටත් මගේ ඥාතීන්ටත් දරුවන්ටත් පාසලේ දරුවන්ටත් ගුරුවරුන් ඇතුළු හැම දෙනාම සුවපත් වෙත්වා කියලා මම නැවත නැවතත් ආශිර්වාද කරනවා. ඒ හැම දෙනාම දිනෙන් දින සාර්ථක වෙත්වා, දිනෙන් දින නිරෝගී බව ලබත්වා, දිනෙන් දින ඒ අයගේ ජීවිත සාර්ථක කරගෙන ඉතාම ශක්තිමත්ව අනාගතයට මුහුණ දෙන්නට ඒ ඇයට සියලු ශක්තිය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සම්දේ සන්තා බවන්තු සුකේ තන්තා, සම්දේ සන්තා බවන්තු සුකේ තන්තා, සම්දේ සන්තා බවන්තු සුකේ තන්තා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ ස්ථානයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ නගරයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ ජනපදයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ රටේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ පෘථුවියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. වෙත්වා. ලෝවැසි සියලු සත්‍යයන්ට මෙත්වැඩීමෙන් මා ජනිත කරගත්තා වූ මේ උත්තුංග කුසලානිසංසේ බලයෙන් මගේ ජීවිතයට එළඹී තියෙන සියලු බාධක කරදර දුරු වී මට සිත සාන්තිය යහපත වේවා. දිනෙන් දින මගේ ජීවිතයට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. මා සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින ඉතාම සාර්ථකව කරගන්නට මේ මෛත්‍රී ආනිසංසය මට ආශිර්වාදයක් වේවා. මගේ දරුවන්ට, ඥාතීන්ට, සේවා කරන ස්ථානයට, ඒ සේවා ස්ථානයේ සිටින හැම දෙනාටමත් මා වැඩුවා වූ මේ මෛත්‍රී ආනිසංසයෙන් ඒ අය හැම දෙනාම නිරුපද්‍රිතව ඊයගේ කටයුතු ඉතාම සාර්ථකව කරගන්නට මේ උසස් කුසලය ආශිර්වාදයක් වේවා. ඒ හැම දෙනාටම යහපත වේවා. මේ සියලු ශක්තියෙන් මා ජනිත කරගත්තා වූ කුසල ඵලයේ හේතුවෙන් මගේ ජීවිතය වඩ වඩාත්ම සාර්ථක වේවා. මගේ ජීවිතයේ සියලු අභියෝග හමුවෙහි සාර්ථකව මට මුහුණ දෙන්නට මේ කුසලය මට ඒකාන්තයෙන්ම හේතු වේවා, වාසනාව වේවා, ආශිර්වාදයක්ම වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචේසාර දේසං සන්දේරකං සොන්න තනෝපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගං කේවල මොහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සතර සැඩසායුර නවතා නිවන් වැද පැතිර නැනති දිරිමත් රං පසක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දෙවි රකින ඇසුරෙන් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව බෙමිසුණු විසුණු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වදිනෙම් නිතිපතා පින් සරු මහා සංගන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තේජසින් සද්ධර්මයේ උතුම් සදහම් ගුණ බලයෙන් ආරේ මහා සංඝරත්නයේ උතුම් සංඝ ගුණ බලයෙන් මගේ ජීවිතයට ආශිර්වාද වේවා. ජීවිතයට ලැබී තියෙනා වූ සියලු කරදර අභියෝග හමුෙහි ඒ සියල්ල ජය ගැනීමට මට බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ආශිර්වාදයක් වේවා. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදු ගුණ උන්වහන්සේ තුල පැවති මෛත්‍රිය මහා ප්‍රඥාව ලෝකයට ආශිර්වාදයක් වුණා. ඒ උතුම් ගුණ බලයෙන් ලෝකයේ බොහෝ දෙනා නිවි සැනසුණා. ඒ උතුම් බුදු ගුණ බලයෙන් බොහෝ දෙනා මෙලව පරලොව ජීවිත සාර්ථක කරගත්තා. ජීවිතවලට ආශිර්වාදයක් සලසා ගත්තා. මා සරණ ගිය මගේ ශාස්ත්‍ර වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී ඒ උතුම් බුදු ගුණ බලයෙන් මගේ ජීවිතයට ආශිර්වාදයේ ආලෝකයේ වේවා. මා යන්නේ හැම තැනම මා කරන කියන හැම දෙයකම ඒ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයේ ආලෝකය මට නිරතුරුව ලැබේවා. මා සිදු කරන සියලු දැහැමි කටයුතු වලදී මට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහියට නැගේවා. ඒ හැම කටයුත්තක්ම ඉතාම සාර්ථකව කරගන්නට බුදුරජාණන් වහන්සේ මට ආශිර්වාදයක් වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මය තුළින් ලෝකයේ බොහෝ දෙනෙක් නිවි සැනසී වදාලා. අඟුලිමාල වැනි අය ජීවිතය සාර්ථක කරගත්තා. කිසා ගෝතමි වැනි අය තමන්ගේ දුක නිවාගත්තා. පටාචාරා වැනි අය තමන්ගේ හදවතේ පැවතියා වූ මහා දුක්ගිනි නිවාගත්තා. ඒ අය නිවි සැනසී වදාලේ මේ උතුම් සද්ධර්මය ආනිසංසෙන්. ඒ උතුම් සද්ධර්මය මගේ ජීවිතයට සිසිලසක් වේවා, ආලෝකයක් වේවා, ආශිර්වාදයක් වේවා. මා සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින ඉතාම සාර්ථකව කරගන්නට, මගේ දරුවන්ගේ ඇතුළු සමීපතම ඥාතීන්ගේ කටයුතු ඉතාම සාර්ථකව කරගන්නට උතුම් සද්ධර්මයේ ගුණය මට ආශිර්වාදයක් වේවා, ආලෝකයක් වේවා, සිසිල් දියදහරක් වේවා. ආර්ය මහා සංඝරත්නය මේ ලෝකයේ තුල වැඩම කළ උත්තමයන් වහන්සේලා පාගමනින් ගම් දනව් සැරිසරා වඩමින් ලෝකයාගේ උතුම් වූ පින්කෙතක් ලෙස අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක්සේ ලෝකයා නිවි සැනසී වදාරන්නට අනුශාසනා කළා. ඒ උතුම් සාමින් වහන්සේලාගේ ගුණ මගේ හදවතෙහි නිතර පිළිරැව් දේවා. සැරුත් මොගලන් සාමින් වහන්සේලාගේ ජීවිතවල ආලෝකය, උන්වහන්සේලාගේ ගුණ සුවඳ මගේ ජීවිතය සුවඳවත් කෙරේවා. ජීවිතයට ලිමී තියෙනා වූ සීල අභියෝග ජය ගන්නට උතුම් මහා සංඝරත්නය මට ආශිර්වාදයක් වේවා. නිරතුරුව මහා සංඝරත්නයේ ඇල්ම බැලම ආශිර්වාදයේ ආලෝකය සිසිල් දියදහරක්සේ මගේ ජීවිතය සනසාවා, මගේ ජීවිතය සැනසීමට පත් කෙරේවා. මේ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මගේ ජීවිතයට ලැබුවනා වූ උතුම්ම සරණ, උතුම්ම පිහිට, උතුම්ම ආශිර්වාදය, උතුම්ම රත්නය. මා කරන්නා වූ සියලු කටයුතු නිරතුරුව මා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය මැද, ඒ තෙරුවනේ ආරක්ෂාව මැද මා නිරතුරුව සිදු කරන්නට මා දැඩිසේ අදිස්ථාන කරගන්නවා. උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනතුරු මගේ සියලු දැහැමේ කටයුතු සඳහා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මට ආශිර්වාදයක් වේවා. මගේ හිතට එළඹෙන්නා වූ සියලු දුක් කරදර කම්කටොළු දුරු කරගන්නට මේ උතුම් තෙරුවන මට සිසිල් දිය දහරක් වේවා, මහා පහන් කැමක් වේවා, ආලෝකයක් වේවා, ආශිර්වාදයක් වේවා. බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි ඉමහත් කරුණාවෙන් පිරිත් දේශනා කොට වදාළා. විශේෂයෙන්ම එදා විශාලා මහනුවර වැසියන්ගේ තුන්බිය දුරු කිරීම සඳහා, රෝග බය, දුර්භික්ෂ බය, අමනුෂ්‍ය බය දුරු කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේ ඉමහත් කරුණාවෙන් ඒ අය කෙරෙහි දේශනා කරමින් මුළු විශාලා මහනුවර පුරාම පිරිත් පැන් ඉසමෙන් වැඩම කළා. ඒ දේශනා කළා වූ ඊටාම බල සම්පන්න රතන සූත්‍රය මා දැන් සජ්ජහනා කරමින් මගේ ජීවිතයට ආශිර්වාද ලබා ගන්නවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් මගේ ජීවිතයේ සියලු අභියෝග සාර්ථකව ජය ගන්නට මේ උතුම් රතන සූත්‍ර දේශනාව මට ආශිර්වාදයක් වේවා, ආලෝකයක් වේවා. මෙහි සඳහන් සෑම ගාථාවකින්ම මගේ ජීවිතයේ සියලු කලදර කම්කටොළු දුරු වේවා. මේ උතුම් ආශිර්වාදයේ බලයෙන් මටත්, මගේ පවුලේ ඥාතීන්ටත්, මා සේවා කරන සේවා ස්ථානයේහි අධ්‍යාපනය ලබන දරුවන් ඇතුළු, ගුරුවරුන් ඇතුළු ඒ හැම දෙනාටමත් මේ පිරිති ආනිසංසයෙන් සෙත, සාන්තිය, යහපත උදා වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංකේ සම්දේව බෝතා සුමනා භවන්තු අතෝපි සංඛංච සුනන්තු භාසිතං තස්මාහි බෝතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝච අරන්තියේ බලින් තස්මාහි නේරක්කත අම්පමන්තා යං කිංචි විද්ධං ඉදවාහුරං වා සංගේසු ආයං රතනං පනේතං නනෝ සමන්නන්ති තථාගතේන ඉදං ති බුද්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීදං යදඤ්ඤගා සංඛේ මුනී සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදං ති ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනේදං යදඤ්ඤගා සංඛේ මුනී සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදං ති ධම්මේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්ද සෙන්ටෝ පරිවන්න ඒසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝන් සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදං ති ධම්මේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලාට සතම්පසන්තා චන්තාරියේතානි යුගානි හොන්ති තේ දක්කිනෙයා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්ති සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසාදල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම් හි තේ පන්ති පන්තා අමතං විගෛහ ලන්දා මුදා නිම්බුදින් බුඤ්ජමානං ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංජේන සුවන්ති හෝතු යතෙන්ද කීලෝ පඨවින් සිතෝසියා චතුම් දිවාතේ දයසම්පකම්පියෝ තතෝපමන් සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙන්ච පන්සති ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හංති බුසම්පමන්තා නතේ බවන්නට මන්නාදියන්ති ඉදම්ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවංසදංසන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සංකාය දෙට්ටේ විචිකිංචිතංච සීලම්බතන්වාපි යදන්ති කිංචි චතෝහ පායේහි ච විම්පමුන්තෝ චචාබිඨානානි අභම්බෝ කාතුම් ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංජේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතංස පටිච්චාදාය අබම්බතා දෙන්ට පදංස වුන්තා ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතංස පටිච්චාදාය අබම්බතාදෙන්ට පදංස වුන්තා ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනම්පගුම්බේ යතා පුංසි සංඝේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බාන ගාමින් පරමං හිතාය ඉදං ති බුන්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරා ආහාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනං පනේසං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මිම් තේකේන බීජා අවිරුල් හිංජන්දා නිබ්බන්ති දේරායතායං පදේපෝන් ඉදම්පි සංගේ රතනං පනේසං ඒතේන සංචේන සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ ආශිර්වාදයෙන් මගේ ජීවිතයට සියලු ශාන්තිය රැකවරණය ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් මා උතුම් බුද්ධ ගුණ ආශිර්වාදය සලසා ගන්නටයි දැන් බලාපොරොත්තු වන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස තුන් ලෝකාග්‍රහෝ භාග්‍යවන්තෝ අරහන්තෝ සම්මා සම්බුද්ද දස බල ධාරේ සරුවඥ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අබිනිහාරයේ සිට බෝධි මණ්ඩලය තෙක් පුරන ලද අනන්ත අපරිමාණ බෝධි සම්භාර ආනුභාව බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥානානුභාව බලයෙන්ද චතුපටි සම්බිදා ඥාන චොන්දස ඥාන බලයෙන්ද සෝලස මහා ඥාන අට්ඨාරස ආවේනික ඥාන ගුණානුභාව බලයෙන්ද සමතින් සත් පාරමිතා ඥාන බලයෙන්ද සන්තිස් බෝධිපාක්ෂික ධර්ම ඥාන සමතිස් සම ධර්ම ඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්ම ඥාන අටතිස් ආරම්මන විභක්ති ඥාන බලයෙන්ද සම සතලිස් කර්මස්ථාන ඥාන චත්තාරේ සාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද සෝසාලෙස් ඥාන වස්තු සමපනස්සුදයව්වේ ඥාන බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන බලයෙන්ද දසතක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේද ඥාන බලයෙන්ද තසත්තේ ඥාන සත්සත්තේ ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සෝවිසි කෝටි ලක්ෂ වාර සමාපන්ති සංචාරක අරහත් ඵල මහා වජ්‍ර ඥාන බලයෙන්ද අනන්ත ණය සමන්නාගත සමන්ත පဋාණ මහා ප්‍රකරණ විෂයන්තරගත ගාම්භීර ඥානානුභාව බලයෙන්ද ඉන්ද්‍රිය පරෝ පරියන්තේ ඥාන ආසයානුසයේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාරය ඥාන මහා කරුණා සමාපන්ති ඥානානුභාව බලයෙන්ද සරුවඥතා ඥාන අනාවරණ ඥානානුභාව බලයෙන්ද සුවාසෝ දහසක් ධර්මස් පන්ද බලයෙන්ද විජයන් ශ්‍රී බෝධි රාජයානන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද සම්බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද පන්ලක්ෂ දොළොස් දහසක් සර්වඥයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද ලොව පහළ වී වදාලා වූ අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් බුද්ද ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ද ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ද රිද්ධානුභාව බලයෙන්ද අනන්ත බුද්ද තේජානුභාව බලයෙන්ද රත්නත්‍රය සතු අසීමිත සෝවිසි මහා ගුණානුභාව බලයෙන්ද ශාමේන්නෝනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා අසනීප අපල උපන්ද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ දුරු වේවා සබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තන්තරයක් පාසා රත්නත්‍රයේ අසීමිත සෝවිසි මහා ගුණයේ ශක්තිය බලය ආනුභාවය සිවි සම්මස්නහරට ඇටමිදුරු දක්වා විනිවිද යමින් සර්වාරක්ෂාව සැලසේවා කුසල අරමුණෙන් බුදුගුණ බෙලෙන් මෙස්සින් බෙලෙන් සිල්ගුණ බෙලෙන් සැපසේ නින්දයාවා සැපසේ අවදිවේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ ප්‍රසාදය ආරක්ෂාව සැලසේවා රජොන්ගෙන් සොරොන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියායුදයෙන් මනුෂ්‍යයන්ගෙන් තිරිසන් සතුන්ගෙන් සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මැසි මදුරු අන්ගෙන් අවුවෙන් වැස්සෙන් පෙන්නෙන් සොළඟෙන් විසකුරු සර්පාදීන්ගෙන් වාසෙන් පෙතෙන් සෙමෙන් තොන්දොසින් රාග දෝෂ මෝහාදී උපක්ලේශයන්ගෙන් උපපීලක උපඝාතකාදී විපාක වාරයකින්වත් බියක් ඇතිගැන්මක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝන් ගමනයක් හිංසාවක් පීඩාවක් විපතක් වසනයක් සිහිනකින්වත් නොම වේවා සර්ව ආරක්ෂාව නිරතුරුව සැලසේවා වාත පිත සෙම තුන්දොස් සමනය වේවා පඨවියාපෝ තේජෝ වායෝ සතර ධාතු සමනය වේවා කර්ම චිත්ත ඍතු ආහාර චතු සමුට්ඨානික රූප කලාප නිරෝග වේවා සියලු රෝගාබාධ දිනෙන් දින පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය තත්පරයෙන් තත්පරය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා සියලු දෙවි දේවතාවෝද කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ආරක්ෂාව සලසා ශාමෙන්නෝනාස්වපත් කෙරේවා විංසත් සත වර්ෂාදික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ අත්වේවා කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අබිසමෙන්ච සංකෝ වුජෝජ සෝජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තොස්ස කෝච සුබරෝච අප්පකින්චෝච සල්ලහොක වුන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අම්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච ගුන්දං සමාචරේ යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා බාන්තෝ සුඛිතන්තා යේකේචි පාන භූතන්තේ තසාවාසාවරාවා අනවසේසා දීඝාවායේ මහ මජ්ජිමාරස්ස කානුකතෝලා දෙට්ටාවායේව අන්දෙට්ටායේ ච දෝරේ වසන්ති අවිදෝරේ භූතාවා සම්භවේසී සම්වේ සන්තා භවන්තු සුඛි සන්තා නපරෝ පරන්නේ කුම්බේත නාසි මඤ්ඤේත හන්ත චිනං පංචේ ව්‍යාරෝසනා පටිග සංඥ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිඤ්චෙය්‍ය මාතා යතානියම් පුන්තං ආයුසායේක පුන්ත මනුරක්කේ ඒවං ති සම්බෝතේසු මානසං අපරිමානං මෙත්තං ච සම්බලෝකස්මින් මානසම්භාව අපරිමානං උන්දං අදෝච තිරයංච අසම්බාධං අවේරං අසපන්තං තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ යාවතං ස විගත මිද්දෝ ඒතං සතින් අදෙට්ටෙය බ්‍රහ්ම මේතං විහා එදමාහෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙයගේ නහි ජාතු ගම්බ සෙයං පුනරේතේති සම්බේතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භාන්තුතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තුතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තුතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තුතේ හොඳයි මේ පින්නතුන් මේ අවස්ථාවේදී ඉමහා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදෙලා බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජා පවත්වලා බෝධින් වහන්සේ උදෙසා බෝධි පූජාදිය පවත්වලා මෙත් වඩලා පිරිත් ධර්මයේ ශ්‍රවණය කරලා මේ නොඑක ආකාරයෙන් තමන්ගේ හිත පිරිසිදු කරගත්තා. මේ පිරිසිදු චේතනාවල බලයෙන් අපි ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම ශාමීන් නෝනගේ ජීවිතයේහි සියලු කරදර කම්කටොළු දුර වෙලා දිනෙන් දින තමන් කරන්නා වූ කටයුතු වඩාත්ම සාර්ථකව කරගන්නට මේ උතුම් ආශිර්වාදාත්මක පින්කම තමන්ගේ ජීවිතයට උතුම් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත්තව මේ පින් අතරින් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා යම් කෙනෙක් සුළු මොහොතක් හරි අනිත්‍ය සංඥා වඩනවා නම් මේ ලෝක යථාර්ථය මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන සුළු මොහොත තුළ තමන් ඇති කරගන්නා වූ කුසල චේතනා කුසල ඵලය තමන්ට ජීවිතයේහි ලොකුම ආශිර්වාදයක් ලොකුම කුසලයක් වන බව බුදුහාමුදුරුව අපට දේශනා කළා. ඒ නිසා අපි ඊටාම සුළු වේලාවක් අනිත්‍ය සංඥා වඩමින් ඒ අනිත්‍ය සංඥාවෙහි ආශිර්වාදය ආනිසංසය අපේ ජීවිතයට අපි සලසා ගනිමු. අනිත්‍ය සංඥාව තුළින් සිදු කෙරෙන්නේ තමන්ගේ ජීවිතයේ සිදුවන සියලු අත්දැකීම් මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයයි අපි මෙනෙහි කරන්නේ. අපි හිතුවට ලෝකයේ බොහෝ දේවල් එක වගේ තියෙනවා කියලා, නමුත් වෙනතුනේ හැම දෙයක්ම මොහොතක් පාසා හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වීමේ ස්වභාවය යුක්තයි. මෙන්න මේ යථාර්ථය මා ටික වේලාවක් මෙනෙහි කරමින් මේ අනිත්‍ය සංඥාවේ ආශිර්වාදය මගේ ජීවිතයට මා ආලෝකයක් කරගන්නවා. ඒ සඳහා මට සියලු ශක්තිය ආශිර්වාදය සැලසේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. මගේ ඇස අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඇස කියලා කියන්නේ මේ මොහොතේ හටගෙන මෙතනම නැතිවන ස්වභාවයෙන් යුක්ත ස්වභාවයක්. ඇහැට ගෝචර වන රූපය කියන්නේ ස්ථිරව තියෙන දෙයක් නෙවෙයි, මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ස්වභාවය. ඒ රූපේ නිසා හටගන්නා වූ චක්කු විඥානයත් සිතත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වන දෙයක්. මගේ කන, ශබ්දය, සෝත විඥානය මේ හැමදේමත් අනිත්‍යයි. නාසය, ගන්ධය, ගාහන විඥානයත් අනිත්‍යයි. දිව, රසය, ජීවහා විඥානය මේ කියන ස්වභාවයනොත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වන ස්වභාවය යුක්තයි. මගේ කය, ස්පර්ශය, කාය විඥානය කියන දේත් අනිත්‍යයි. හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නැතිවන දෙයක්. මගේ සිත, ධර්මතා, මනෝවිඥාන මෙන්න මෙයත් හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන සමායුක්තයි. චක්කුං අනිච්ඡං රූපං අනිච්ඡං චක්ඛෝ විඤ්ඤාණං අනිච්ඡං සෝතං අනිච්ඡං සද්දං අනිච්ඡං සෝත විඤ්ඤාණං අනිච්ඡං ගාහණං අනිච්ඡං ගන්ධං අනිච්ඡං ගාන විඤ්ඤාණං අනිච්ඡං ජීවහා අනිච්ඡා රසං අනිච්ඡං ජීවහා විඤ්ඤාණං අනිච්ඡං කායෝ අනිච්චෝ පොට්ටම්බෝ අනිච්චෝ කාය විඤ්ඤාණං අනිච්ඡං මනං අනිච්ඡං ධම්මා අනිච්ඡා මනෝ විඤ්ඤාණං අනිච්ඡං සම්බං අනිච්ඡං සම්බං අනිච්ඡං සම්බං අනිච්ඡං සියල්ල අනිත්‍යයි සියල්ල අනිත්‍යයි සියල්ල අනිත්‍යයි සියල්ල හටගෙන නිරුද්ධ වීමේ ස්වභාවයුක්තයි. මගේ හිත හැම මොහොතකම හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතිරි නැතුවම නිරුද්ධ වන ආකාරය මා හොඳින්ම දකිනවා. විඤ්ඤාණං අනිච්ඡං විඤ්ඤාණං අනිච්ඡං විඤ්ඤාණං අනිච්ඡං සම්බං අනිච්ඡං සම්බං අනිච්ඡං සම්බං අනිච්ඡං සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති අත නින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පංසති අත නින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පංසති අත නින්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසුද්ධියා. සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත හරියෝ දසනං ඒතං බුද්ධාන සාසනං. සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත හරියෝ දසනං ඒතං බුද්ධාන සාසනං. සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත හරියෝ දසනං ඒතං බුද්ධාන සාසනං. ජයෝ මුනින්දංස සුබෝධිමූලේ අහෝසි මාරංස පරාජයෝහි උංගෝසයුන් දේව ගණා පසන්නා ඒතේන සංචේන ජයන්සුමයිහං. ජයෝ මුනින්දංස සුබෝධිමූලේ අහෝසි මාරංස පරාජයෝහි උංගෝසයුන් දේව ගණා පසන්නා ඒතේන සංචේන ජයන්සුමයිහං. ජයෝ මුනින්දංස සුබෝධිමූලේ අහෝසි මාරංස පරාජයෝහි උංගෝසයුන් දේව ගණා පසන්නා ඒතේන සංචේන ජයන්සුතුයිහං. හොඳයි, මේ වෙලාවේ පිනතුන් ඉමා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරවිදිල්ලා විවිධාකාරයෙන් කුණ ධර්මයන් සිද්ධ කරගත්තා. තමන්ගේ හිතේ කුසලයේ දියුණු කරගත්තා, හිත පිරිසිදු කරගත්තා. විශේෂයෙන්ම ශාමීන් නෝනා මේ පින්කම සිදු කළේ තමන්ගේ ජීවිතයට ආශිර්වාදය සලසා ගන්නට. එනිසා ඔබතුමිය බොහොමත්ම සතුටට පත්වන්න. බුදුරජාණන් වහන්සේ දකින මොහොතක් පාසා තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන මොහොතක් පාසා තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ස්වාමීන් වහන්සේලා දකින මොහොතක් පාසා ඒක තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක්. මෛත්‍රී භානාව වඩනවා නම්, අනිත්‍ය සංඥා වඩනවා නම්, තමන් සිද්ධ කරා වූ දාන ආදී පින්දහම් නිතර සිහිපත් කරනවා නම්, තමන් අනිත්‍ය වැඩ කරා වූ යහපත නිතර සිහිපත් කරනවා නම්, ඒ හැම මොහොතකම තමන්ගේ හිතේ ලොකු කුසලයක් දිනු වෙනවා. ඒ ජනිත කරගන්නා වූ කුසලයෙන් පුළුවන් තමන්ගේ ජීවිතයට එළඹෙන අභියෝග ජය ගන්නට. ජීවිතයට එළඹෙන කරදර කම්පටුළු අභියස අකම්පිත මනසක් ඇති කරගන්නට පුළුවන් මේ කුසල ශක්තියේ බලයෙන්. එනිසා ඔබතුමිය ජීවිත කාලය පුරා සිදු කරපු දාන ආදී පින්දහම් නිතර සිහිපත් කරන්න. තමන්ගේ ඥාතීන්ට සලකපු ආකාරය හොඳට සිහිපත් කරගන්න. ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් උපස්ථාන කරපු ආකාරය, විහෙර විහාරස්ථාන නගා සිටුවන්නට, ඒව බොහෝ කාලයක් පවත්වා ගන්නට, එහි සංවර්ධනයට ඔබතුමිය මහන්සියෙන් හරියම්බ කරපු ධාර්මිකව හරියම්බ කරපු ධනය නිර්ලෝභීව පරිත්‍යාග කරපු ආකාරය නිතර සිහිපත් කරන්න. තමගේ ආදරණීය අම්මට තමගේ දෑතියම නිතර සලකපු ආකාරය නිතර සිහිපත් කරන්න. මේ හැම දෙයකම කුසල බලය ඔබතුමියගේ ජීවිතයට මහා ආලෝකයක් ආශිර්වාදයක් වෙනවා. ඒ සියලු ශක්තියන්ගේ ආශිර්වාදයෙන් ශාමින්නෝනට නිරුක් නිරෝගී සම්පත් සැලසේවා, දිගාසිරි සම්පත් සැලසේවා, සීල කරදර කම්පටුළු ජයගන්නට මේ සියලු පින්කම් ඔබතුමියට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගිය ඥාතීන්ටත් අනුමෝදන් කරවමු. පින් අනුමෝදන් වන ඥාතීන්ගේ ආශිර්වාදයත් අපේ ජීවිතයට සැලසේවා. මේ සියලු පින්කම් ලෝකීය ආරක්ෂා කරන සම්මිය දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. ඒ සියලු දෙවියෝ ඔබතුමියගේ ජීවිතය ආරක්ෂා කර දෙත්වා, ආශිර්වාද සලසා දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්ත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්ත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්ත්වා චිරං රක්ඛන්තු මං පරං. පින්නතුනි, හුඟක් හිතේ සතුට ප්‍රසාදය ශ්‍රද්ධාව ඇති කරගන්න අද මේ හිමිදිරි පාන්දර විහාරස්ථානය කරවිදිල්ලා ඉතාම වටිනා පින්කම් මාලාවක් සිදු කරගත්තා. මේ සිදු කළා වූ පින්කම නිතර නිතර සිහිපත් කරන්න, මේ ගැන තමන්ගේ සිතුවිලි ඇති කරගෙන තවතවත් මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලයේ දිනු කරගෙන තමන්ගේ ජීවිතයට වඩ වඩාත් ආශිර්වාදයේ සලසා ගන්නට අදිස්ථාන කරගන්න. රැස් කරගත් නියුතුම් පින්කමල අනිසංසයෙන් ශාමෙන් මානගේ නෝනා මහත්මියට, ගාමිණී මානගේ මහත්මාට, ආදරණීය පුතණුවන්ට, පින්වත් මෑණියන් ඇතුළු, තිලකරත් මෑණියන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම සෙත, සාන්තිය, යහපත, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා භයං පන්තා ච නිබ්භයං සෝකං පන්තා ච නිසෝකං හොන්තු සම්බේ පිපානිනෝ. නෙතට ඇති සැපය බුදු හිමි දැකීමය, සිතට ඇති සැපය බුදු ගුණ සිතේමය, ගතට ඇති සැපය බුදු රුව වැඳීමය, මෙමට ඇති සැපය සසරින් මිදීමය. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය, සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය. ගත සැනසෙල්ල බුදෝ හිමි හට වැඳීමය බව සැනසෙල්ල හිමි ගත් මග ගැනීමය සාදෝ සාදෝ සාදෝ